දැන් මේ රූමි මර්චු කසුනේ කියලා මේක රහසක්ව තියෙනවා. උදවියකින් අපිට ප්‍රකාශයක් තාම ලැබිලා නැහැ කුමක් හේතුනාද කියලා අපි හොයා බලලා. හොයා බලුවම පෙනී ගිය දේ තමයි දැනගන්න ලැබුණු දේ තමයි ආණ්ඩුවේ ඇමතිවරේ එක්සහ කළා රූමි මර්චුක්ට නියම කරන්න අවම මිල කියලා දමන්න කියලා යම් ඖෂධවල. මේ මට ලැබුණු ආරංචි. මේක වැරදි නම් වැරදි කියලා ප්‍රශ්න අහන. අවම මිල කියලා දම. රූමි මර්චුක් එකට එකඟුනේ නැහැ. ඒක මේ රටේ දුප්පත් ඖෂධ මිලදී ගන්නන් ගසා කෑමට උදව් කිරීමක්. එහෙම උදව් කරන්නේ නෙමෙයි පාරිභෝගික අධිකාරියේ තිබේ.